කේන්ද්‍රස්ථානයක් බඳු වූ පොල්ගහවිල මහමෙවුනාව අසපුව භූමියටයි සම්බන්ධ වන්නේ. ස්වාධීන රූපවාහිනී සේවයේ සවනක් රැස් සජීව විකාශය ආරම්භ වූ අලුයම් කාලය වන විට 30,000ක පමණ සැදැහැවත් පිරිසක් මේ භූමියට ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව පැමිණ සිටියා. මේ වන විට 50,000ත් ඉක්මවා ගිය අති විශාල සැදැහැති ජනතාවක් පූජනීය කිරිබත්කොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මෙහෙවන ඇසල පුන් පොහෝදා දහම් වැඩසටහන් වලට සහභාගී වී සිත නිවා ගැනීම පිණිස සැබෑ මාර්ගය අවබෝධ කර ගැනීම පිණිස පැමිණ සිටිනවා අපට දැක ගැනීමට පිළිවන්කම තිබෙනවා. මේ ස්ථානයට පිවිසෙන්නා වූ යාන්ගල් මෝදර දුම්රිය ගේට්ටුව අභියසින් වමට හැරෙන මාර්ගයේ සිටම වාහන විශාල ප්‍රමාණයකින් තවමත් සැදැහැවත් පිරිස මේ ස්ථානයට පැමිණමින් සිටින වගයි දැනගන්න ලැබෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය පාලි භාෂාවෙන් ශ්‍රවණය කිරීම ඉතා වටිනවා. එහි රිද්මය ඉතා සුවිශේෂයි. දෙවිදේවතාවුන් පවා පාලි භාෂාවෙන් දේශනා කරන ධර්මයේ රිද්මය උදෙසා ඒ රිද්මයෙන් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වැඩමවන බවත් සත්‍යයි. නමුත් මුණින් අතට හැර වූ භාජනයකට කොතරම් වතුරවත් කළත් එය පිරෙන්නේ නම් නැහැ. පාලි භාෂාවෙන් තියෙන ගැඹුරු ශ්‍රී සද්ධර්මයේ උතුම් කරුණු අපට අවබෝධ වන්නට නම් එය සරල සිංහලෙන් බෞද්ධ ජනතාව අතර ව්‍යාප්ත විය යුතුමයි. මේ උදාරතර අදහස පනගන්වන්නට ඉතා වටිනා ත්‍රිපිටක විශාල ප්‍රමාණයේ ග්‍රන්ථ ගණනාවකුත් සංයුක්ත නිකාය, කුද්දක නිකාය වැනි ග්‍රන්ථ ගණනාවකුත් තවත් ලොකු කුඩා පුත්පත් සිය ගණනකුත් සදැහැති බෞද්ධ ජනතාව වෙත ඉදිරිපත් කරමින් පූජනීය කිරිබත්කොඩ ඥානানন্দ ස්වාමින්ද්‍රයන් වහන්සේ කරන මේ මෙහෙවර පොල්ගහවිල අපමේ සිටින භවනා අසපුවේම දුම්පේ පාලුගම, අනුරාධපුරය නුලුගස්වැව, බෝතලේගම බුලත්සිංහල, පොල්පිටිගම, පොතුහැර අල්ගම, මහනුවර කුණ්ඩසාලේ, එවැගේම නිට්ටඹුව රන්පොකුණුගම, කඩුවෙල රාජසිංහ මාවත, කොච්චිකඩේ හලාවත පාරේ, මාළඹේ පිට්ටුගල, මුතුගල දඹදෙණියේ දසසිල් මාතාවන් වැඩ සිටින අසපුව මේ සියලු අසපු කේන්ද්‍ර කරගෙන නිර්මල බුදුදහම සරල සුගම භාෂාවකින් හදවතට බුද්ධියට සමීප කරවීම සඳහා කිරිබත්කුඩ ඥානানন্দ ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෙන යන මේ වැඩපිළිවෙලට දායක වී සිටින අයත් නමට පමණක් බෞද්ධ වූ අය නෙවෙයි. උප්පැන්න සහතිකයෙන් පමණක් බෞද්ධයන් වූ අය නොවේ. සැබවින්ම ලෝතුරා බුදුදහම අවබෝධ කර ගැනීමේ මනා අවශ්‍යතාවක් ඇති අයයි. ඉතා බුද්ධිමත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥවරුන්, ගුරු වෘත්තිය නියැලෙන්නන් මේ සෑම ක්ෂේත්‍රයක නියැලෙන හසල අවබෝධයක් ඇති විද්වතුන් මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ නිර්මල දහම සැබවින්ම අවබෝධ කරන ඉසව්වට ඇදීෙන්නේ මේ හැර විනත් විකල්පයක් ගැඹුරු දහම හිතට සමීප කර ගැනීමට ඔවුන්ට හමු නොවන නිසයි. මිත්‍රම් විශාල මෙහෙවරකින් දේශයේ පුබුදවන පූජනීය කිරිබත්කොඩ ඥානানন্দ ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ පැමිණි ගමන් මඟ පිළිබඳවත් අපි කෙටි අවධානයක් යොමු කරමු. උන්වහන්සේගේ ගම කොළඹට තදාසන්න කිරිබත්කොඩ ඊරිය වැටිය කියන ප්‍රදේශයේ. කබ්රාල් පරම්පරාවට අයත් උන්වහන්සේගේ මව වයලට් පෙරේරා මාතාව, පියා ක්‍රිස්ටි කබ්රාල් මහත්මයා 1961 ජූලි 1 වෙනිදායි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ උපත ලැබුවේ. වයස අවුරුදු 17 දී සේරුවාවිල පුණ්‍ය භූමියේදී දඹගස්සාරයේ ශ්‍රී සුමේධංකර හිමි හා දික්වැල්ලේ පඤ්ඤානන්ද හිමියන් යටතේ කිරිබත්කොඩ ඥානানন্দ නමින් උන්වහන්සේ පැවිදි වුණා. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ඉන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසුණා. ඒ සුප්‍රකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නිමා කරන්නට පෙර මේ සසරේ සැබෑ තතු පිළිබඳව යථාවබෝධය ලද උන්වහන්සේ සියල්ල අතහැර ලක්දිව අරණ්‍ය සේනාසන ඇසුරු කරමින් ධර්ම විනය ඉගෙන ගනිමින් අරණ්‍යවාසී ජීවිතයක් ආරම්භ කළා. වරින් වර වසර 3 මාරකට අධික කාලයක් කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ ඍෂිකේෂ්, උත්තරකාශ වැනි හිමාල වනාන්තරගත ප්‍රදේශවල වාසය කරමින් තම අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු කරගත්තාස්සේම අධ්‍යක්ෂීන් පුළුල් කරගත්තා. නැවත මේ පුණ්‍ය භූමියට ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ උන්වහන්සේ 1996 ජනවාරි 4 වනදා තම පුණ්‍ය කර්මයන් මාලාවේ අතිවිශිෂ්ට පුණ්‍ය කර්මයක් සිදු කළා. ජනවාරි 4 වනදා 1996 උන්වහන්සේ තමන්ගේ වකුගඩු දෙකෙන් එක් වකුගඩුවක් දන් දුන්නා. මේ අවධියේදී අන්තර් සාමයික සහජීවනය, ආගම් අතර සහජීවනය ගැන අපි කතා කරනවා. සෑම දිනම මිනිසයන් ආගම් වශයෙන් බෙහෙදයක් තිබිය යුතු නැහැ. ඒ මැනවින් ඔප්පු කරමින් අපේ කිරිබත්ගොඩ ඥානানন্দ හාමුදුරුවෝ තමන්ගේ වකුගඩු දෙකෙන් එක් වකුගඩුවක් දන් දුන්නේ සෙලීන් පාරිස් නැමැති ක්‍රිස්තියානි මාතාවකට. මේ ක්‍රිස්තියානි මාතාව බුදුදහම පිළිබඳ උනන්දුවක් දැක්වත් අපේ හාමුදුරුවෝ දේශනා කළේ ඔබ ඔබේ බුද්ධියෙන්ම වටහාගෙන මැනවින් බොහෝ වාරයක් සිතා බලා ඔබ කැමති තීරණයක් ගන්න. එසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවකයන්ට බුදුදහම කෙරෙහි පැහැදෙන අයට දේශනා කළේ තම බුද්ධියෙන් වැටහෙනවා නම් පමණක් මේ මගට එන්න. එසේ දේශනා කරමින් සෙලින් පාරිස් නැමැති මරණාසන්නව සිටි කාන්තාව තම වකුගඩුව දන් දී ජීවිතය ලබා දෙන තත්වයකට පත් කළා. ඇය තවමත් සුවසේ ජීවත් වෙනවා. ඉන් අනතුරු 1997 ධර්ම ප්‍රචාරය ආරම්භ කළ උන්වහන්සේ 1999 පොල්ගහවිල මේ උතුම් වූ භාවනා අසපුව ඇරඹීමත් සමග පුළුල් ලෙස ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරල ලෙසින් අවබෝධ කර ගැනීමට තිබෙන මං පෙත්වල සීමා සහිත බව දැන තම කාර්යභාරය ආරම්භ කළා. ඉන් අනතුරුව විවිධ අයුරින් අපේ රටේ ජනතාවට මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගෙන් නිර්මල බුදුදහම ත්‍රිපිටකයේ තිබෙනා වූ සැබෑ කරුණු කාරණා අපේ හදවත්වලට එකතු කරගන්නට ලැබෙනවා. මේ ස්ථානයට එන බොහෝ දෙනෙකුට පැවිදි වෙන්න හිතෙනවා. ඇත්තටම අපටත් මේ මොහොත වෙන විටත් ඒ අතාවබෝධය මඳින් මඳ අවබෝධ වෙමින් තිබෙනවා. මේ ස්ථානයට පැමිණි පෙදරේරු කාර්මිකයෙකු අවසානයේදී තමන්ගේ නිවසට යන්නේ නැතුව මේ ස්ථානෙම පැවිදි වෙලා තිබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ රියදුරු මහත්වරුන්සේ කටයුතු කරන්න පැමිණි අය ඔවුන්ටත් ගෙදර යන්න හිතෙන්නේ නැතුව ඔවුන් පැවිදි වෙනවා. මේ ආදි වශයෙන් මේ ස්ථානයේ තිබෙන නිර්මල දහම අවබෝධ කරගන්නා ඕනෑම කෙනෙක් උතුම් සදහම් මාර්ගයට එළඹෙනවා නියතයි. ඒ උතුම් සදහම් මාර්ගය ඔබටත් සාක්ෂාත් වේවා අපේ උතුම් ප්‍රාර්ථනයයි. ඒ ප්‍රාර්ථනා පෙරදරි කරගෙන උතුම් වූ පූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනය මේ උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහෝදා සිත නිවෙන බුදුබණ දේශනා කරන්න. සමදා ඉස්සරණ සරණ යාමි. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම් සේවාව අද වගේ ඇසළපුන් පොහොව දවසකයි ආරම්භ වුණේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය කොටස් 9කින් යුක්තයි. ඒ කොටස් 9ට කියනවා නවාංග ශාස්ත්‍රූ ශාසනය කියලා. මං ඒ කෙටියෙන් ඔබට හඳුන්වන්නම්, බොහෝ දෙනෙක් දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දේශනා සියල්ලට කියන නමක් සූත්‍ර කියලා. ඒ සූත්‍ර කියන දේශනාවන්ට ඇතුළත් කොටසේ ගාථා ආදී නැ දහම් කරුණු විස්තර වෙනවා. ඊළඟට සමහර දේශනා තියෙනවා, උන්වහන්සේ ධර්මයේ දේශනා කළා, දේශනා කරපු දහම් කරුණු හකුළුවා ගාථාවකින් ප්‍රකාශ කරනවා. එතකොට දේශනාවයි ගාථාවයි දෙකම තියෙනවා. අන්න ඒකට කියනවා ගෙය්‍ය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්ම කරුණු මාතෘකා අරගෙන විස්තර කරනවා. ඒකට කියනවා වෙය්‍යාකරණ කියලා. දැන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වෙය්‍යාකරණ දේශනාව. ඒකේ අන්තිමට තියෙනවා ඒක. ඉමස්මින්ච පන වෙය්‍යාකරණ, වෙය්‍යාකරණාස්මින් භඤ්ඤමානේ, ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමල්ලං ආදී වශයෙන් මේ ව්‍යාකරණයේ වදාරණ කල්ලි කියලා වෙය්‍යාකරණ. සමහර අවස්ථාවලදී උන්වහන්සේ දේශනාවක් කරන්නේ නැහැ. යමම් සිද්ධියක් වුණාම උන්වහන්සේ ගාථාවක් වදාරලා නිස්සබ්ද වෙනවා. එතකොට දේශනාවවට පත් වෙන්නේ ඒ ගාථාව, ධම්මපදී වගේ අපිට මුණ ගැහෙන්නේ ඒවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේට මේ ප්‍රසාද සංවේග අවස්ථාවල් ඇති වෙනකොට, දැන් අපේ කටින් කියවෙන්නේ අයියෝ අම්මෝ අනේ අපොයි කියලා, මේ වගේ බුදුරජාණන් වහන්සේට ප්‍රසාද සංවේග ඇති වුණාම උන්වහන්සේගේ හදවතේ ඇතිවෙන හැඟීම ගාථාවලින් පිට වෙනවා. ඒකට කියනවා උදාන. ඒවත් ධර්මීයමයි. සමහර දහම් කරුණු උන්වහන්සේ තහවුරු කරලා ප්‍රකාශ කරනවා, මේක මෙහෙම වෙනවා නම් මෙහෙම වෙනවා නම් කියලා. ඒවට කියනවා ඉති උත්තක. ඊළඟට උන්වහන්සේගේ ජීවිතේ ආපස්සට බලලා අතීත ජීවිත තොරතුරු උන්වහන්සේ හෙළිදරව් කරනවා. ඒවට කියනවා ජාතක. බුදුවරයන්ට විශේෂ වෙන ආශ්චර්යවත් අద్భుත දේවල් තියෙනවා. ඒවා හෙළි කරනවා. ඒක අద్భుත ධම්ම. ඊළඟට සමහර දේශනා තියෙනවා ප්‍රශ්නය අහනකොට උත්තරය දෙනවා. ප්‍රශ්නෝත්තර දේශනා. ඒවට කියනවා වේදල්ල කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ශෛලීන් අනුව තමයි නවාංග ශාස්ත්‍රු ශාසනය පත් වෙන්නේ. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. දැනට ඉතින් 18 දහක් වගේ ප්‍රමාණයක දේශනා වාසනාවට අපට ලැබිලා තියෙනවා. මහමෙවුනාවෙන් දියත් කරපු වැඩසටහන් වලින් ඒ බුද්ධ දේශනා එකින් එක දැන් සදහැවතුන්ට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. අද මා උගන්වන්නේ ඔබට කලාතුරකින් අහන්න ලැබෙන එකක්. මේ දේශනාව නිතර අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, ඔබට මතකයි අරිට්ඨ ඇමතිය ප්‍රධාන පිරිස සිංහල පිරිසක් පැවිදි කළා නේද? එතකොට මේ පැවිදි කරපු පැවිදි ස්වාමින් වහන්සේලාට ඉස්සෙල්ලාම කරපු දේශනාව. දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේගේ මේ දේශනාවල් වර්තමානයේ කතා කරන්නේ නැහැ නේ? ඉච්චර හැමතිස්සෙම අපි අර චූලහත්ති පදවම සූත්‍රය ගැන කතා කරමින් යනවා. අර ඉතුරු දේශනා ගැන වගක් නැතුව ඉන්නවා. දැන් මේ තියෙන්නේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාට මිහිඳු මහරහතන් වහන්සේ ඒ පැවිදි කළ හිට දේශනා කරපු පළවෙනි දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මුලින්ම දේශනා කළේ. මේ දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. මේ දේශනාවේ නම මොකද්ද? ආදිත්ත පරියාය සූත්‍රය. මේක විශාල ගැඹුරු කාරණාවක් විස්තර කරනවා. මේ ජීවිතය තුළ තියෙන බරපතල ප්‍රශ්නයක් විස්තර කරනවා, විසඳුමක් විස්තර කරනවා ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන්. මේ දේශනාව ඔබ ඉගෙන ගනිද්දී ඔබට තේරෙවි අපි මගඵල ලැබිය යුත්තේ ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළ යුත්තේ ඇයි කියලා හොඳට තේරෙන දේශනාවක්. ආදිත්ත පරියය. ආදිත්ත කියලා කියන්නේ ගිනි ගන්නවා. ආදිත්ත කියලා කියන්නේ ගිනි අවුලුනහම ආදිත්ත කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම ධර්මයක් දේශනා කරනවා මේක ගිනි ඇවිලීමක් ගැන. මොකද්ද මේ ගිනි ඇවිලීම ගැන කියනා වූ ධර්මය? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇහෙන් රූපයක් දැකලා මොකද්ද? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය මතක තියාගෙන ඒ රූපේ නිමිති අරගෙන ඒ රූපයේ කෙරෙහි ආස්වාදයෙන් ගැලී ඊට අනුකූලව විඥානයේ පවත්වනාට වඩා ඊට වඩා හොඳයි කියනවා මහණෙනි. යකඩ පතුරක් ගිනිගත්තු රත් වෙච්ච යකඩ පතුරකින් ඇහැ අතුල්ලන්න. ඇහෙන් රූපයක් දැකලා ඒ දැක්ක රූපයත් එක්ක සරාගීව බැඳිලා විඥානයේ පවත්වනාට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත්තු යකඩ පතුරකින් ඇහැ අතුල්ල ගන්න. මොකද හේතුව ඇහෙන් රූපයක් දැකලා රාග සහිතව විඥානයේ පැවැත්වුවොත් තස්මින්චේ සමේ කාලං කරෙයි. ඒ වගේ වෙලාවක පුද්ගලෙක් මැරෙනවා නම් ඨානමේතං විජ්ජති මෙන්න මේක සිද්ධ වෙන්නේ. එක්කුන් නිරේ උපදිනවා, එක්ක තිරිසං ලෝකේ උපදිනවා. එතකොට බලන්න මේ විඥානීය ක්‍රියාකාරීත්වය අපිට පේන්නේ නැහැ. දැන් අපිට මේ බාහිර ලෝකෙට අපි වසඟ වෙලා ඉන්නවා. අපි බාහිර ලෝකෙට අපිට මේ සාසනික කාර්යාවේ බරපතලකම පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ වටිනාකම අපි අඳුන ගන්න නැතුව අපි සමහර විට හිතින්ද පුළුවන් මේ හරි වැඩක් නේ, මේ තරුණිය මහාන වෙනවා. හරි වැඩක් නේ මේ භාවනා විලාසිතාවක් වෙලා. හරි වැඩක් නේ දැන් ඔක්කොම මහාන වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම මහාන වුණොත් දුක ඉවරනේ. ඉතින් මේ හරි වැඩන්නේ මේ භාවනා කරන්න පටන් අරන්නේ. මේ කියන්නේ මේ බුද්ධ දේශනාව ගැන තියෙන අවබෝධය නැතිකම. දැන් බලන්න මේ දේශනාවේ තියෙන විශේෂත්වය. දැන් අපේ හිත යම්කිසි රූපයක් දැක්කට පස්සේ අපි කියමු සරාගී වුණා කියලා, සරාගී හිතක් අපිට ඇති වුණා. අපේ හිත ඒකට බැඳෙනවාද නැද්ද? අපේ විඥානය ඊට බැඳිලා ක්‍රියාත්මක වෙනවාද නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේ වෙලාවක මැරුණොත් නිරය යනවා කියලා. ඒ වගේ වෙලාවක මැරුණොත් තිරිසන් අපාය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කණෙන් ශබ්ද අහනවා. ඒ කණෙන් අහන ශබ්දයේදී අහන්නා වූ ශබ්දයේ මුල් කරගෙන රාග සහිතව ඒකේ ආස්වාදයක් පතාගෙන ලබා ගන්න හිතාගෙන විඥාණය පවත්වනවා නම් මහණෙනි ඊට වඩා හොඳයි හාත්පසෙන් ඇවිල්ලා ගත්තු ගිනි දැල් සහිත තියුණු යකඩ උලක් කණේ අතුල්ලන එක ඊට හොඳයි කියනවා. මොකද ඒ වගේ කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දයට රාගය ඇති වෙලා ඒක පවත්වන්න ගියොත් ඒ බැඳිච්ච විඥාණයෙන් යුක්තව ඉන්න වේලාවක මැරුණොත් මේ ගති දෙකෙන් එකක උපදිනවා කියනවා. එක්ක නිරේ යනවා, එහෙම නැත්නම් තිරිසං අපායේ උපදිනවා. දැන් බලන්න මේ ධර්මයට ආපු නැති අයට මේ අනතුරු නැද්ද? මේ ධර්මයට ආපු නැති අයට මේ අනතුරු තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දී මේ සුවඳට එහෙම නැත්නම් ගඳට මේ ඇති වෙනවා රාගය හෝ ගැටීම. ඇති වුණාට පස්සේ අපේ විඥානය, පුද්ගලයාගේ විඥානය ක්‍රියාත්මක වෙනවා නාසින් දැනගත්තු ගඳ සුවඳ අනුව. ඉතින් ඒකෙදි මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඥානං. ඒ නිමිත්ත ආස්වාදයට මුසපත් වෙලා විඥානේ පවතිද්දි ඒ වගේ වෙලාවක මැරුණොත් නිරේ උපදිනවා, එහෙම නැත්නම් තිරිසං අපාය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඊට හොඳයි හාත් පසින් ගිනිගත්තු රත් වෙච්ච නියනකින් නහය අතුල්ල ගන්න එක ඊට හොඳයි කියනවා. නායට දැරින සුවඳී ආස්වාදීට ගිජු වෙලා පවත්වනවට වඩා විඥානයේ රත් වෙච්ච ගිනිගත්තු නියනකින් නහය අතුල්ල ගන්නා එක හොඳයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මේ දිවට රස දැනෙනවා. දිවට රස දැනුණාට පස්සේ රසයට ගිජු වෙලා මේ විඥානයේ පවත්වන්න ගියොත්, රසයට ගිජු වෙලා විඥානයේ පවත්වනවාට වඩා හොඳයි රත් වෙච්ච ගිනිගත්තු දැලිපිහියක් අරගෙන මේ දිව අතුල්ල ගන්න එක. මොකද හේතුව, ඒ දිවට දැනෙන රසයට ඇලිච්ච විඥාණයෙන් යුක්තව වාසය කරන්න ගියොත් එක්ක යා නිරේ උපදිනවා, එහෙම නැත්නම් තිරිසං අපාය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි කයට පහස ලැබෙනවා. කයට ලැබෙනා වූ පහසේදී ඒ ලැබෙන පහසේ ආස්වාදයට ගිජු වෙලා විඥානයේ පවත්වනවාට වඩා හාත්පසින් ගිනිගත්තු යවිලගත්තු රත් වෙච්ච සැතකින් මේ ශරීරය රැහැල දානවනම් සහිනවනම් ඊට වඩා හොඳයි කියනවා. ආස්වාදයට ගිජු වෙච්ච විඥානයක් පවත්වනාට වඩා ආස්වාදයට ගිජු වෙච්ච විඥානයේ පැවැත්ම හේතුවෙන් මේ මොහොතියා මැරුණොත් එක්ක නිරේ එක්ක තිරිසං අපාය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි ඇහැරගෙන ඉන්න වෙලාවේ අකුසල දේවල් කල්පනා කර කර ඉන්නවාට වඩා අසමගිය ඇති වෙන දේවල් බිඳෙන දේවල් පිරිස සමගිය කඩා කප්පල් වෙන දේවල් අකුසල් කල්පනා කර කර ඉන්නවාට වඩා මහණෙනි නිදාගන්න එක හොඳයි. මේක කියනවා සොත්තං කෝ පනහම් වික්ඛවේ වංජං ජීවිතානං වදාමි. මහණෙනි නිින්ද කියලා කියන්නේ ජීවිතේ වඳ බව. අපලං ජීවිතානං වදාමි, නිින්ද කියලා කියන්නේ ජීවිතේ ඵල රහිත බව. මමෝහං ජීවිතානං වදාමි, මහණෙනි නිින්ද කියලා කියන්නේ ජීවිතේ මුලා වෙච්ච බව. නමුත් ඒක හොඳයි කියනවා ඇහැරගෙන අකුසල විතර්ක කර කර ඉන්නවට වඩා. දැන් පින්වතුනි ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ආයතන හයම සම්බන්ධයි. ඇස ගැන කතා කළා, ඊළඟට කන ගැන කතා කළා, නාසය ගැන කතා කළා, දිව ගැන කතා කළා, කය ගැන කතා කළා, මනස ගැන කතා කළා. මේ අනතුර තියෙන්නේ අසෘතවත් පුතජ්ජනයාටයි. අසෘතවත් පුතජ්ජනයා මේ අනතුර දන්නේ නැහැ. සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඊට වෙනස්. සෘතවත් ආර්ය ශ්‍රාවකගේ භාවයට පත් වෙනවා ශ්‍රද්ධාවට පැමිණීමෙන්. ශ්‍රද්ධාවට පැමිණෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යාමෙන්. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ සරණ යාමෙන්. ඊළඟට ආර්ය මහා සංඝරත්නයේ සරණ යාමෙන්. සද්ධානුසාරී වෙච්ච එක්කෙනා ඊළඟට ධම්මානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනකොට අනිත්‍යදී ආන්න බලන්න. ඒ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනාට මේ අනතුරු නැහැ. මේ බලන්න. తత్ర භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. මහණෙනි මේ කාරණේ ගැන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහටයි කල්පනා කරන්න කියනවා. කොහොමද? තිඨතු තාව තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය චක්කුන්ද්‍රියං සම්පලිට්ඨං. මේ ඇහි මේ ගිනිගත්තු යකඩ පතුරකින් මේ ඇහැ හූරනවට වඩා මට මේ දේ කරන්න පුළුවන්. මොකද්ද? ඉති චක්කුං අනිච්ඡං. මේ ඇස අනිත්‍යයි. රූපා අනිච්ඡා. රූප අනිත්‍යයි. චක්කු විඥානං අනිච්ඡං. ඇසේ විඥානේ අනිත්‍යයි. චක්කු සම්පස්සෝ අනිච්චෝ. ඇසේ ස්පර්ශේ අනිත්‍යයි. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමු සුඛං වා තම්පි අනිච්ඡං. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැප විඳීමක් දුක් විඳීමක් උපේක්ෂාවක් ඇද්ද එයත් අනිත්‍යයි. අන්නේ විදියට කල්පනා කරන කෙනාට අර විඥානයේ නිමිති ආස්වාදයට ගිජු වෙලා පවතින්නේ නැතු යනවා. දැන් බලන්න හිතලා මේ ක්‍රමයෙන් තමයි අපායෙන් වෙලෙන්න කියන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ අපායෙන් අපිව නිදහස් කරනවා කියන එක, දුකෙන් අපිව බේරා ගන්නවා කියන එක බාහිර කෙනෙක් විසින් කරන දෙයක් නෙවෙයි. ඒක කරන්න තියෙන්නේ කවුද? තමාමයි. අපාය උපත කරා ගෙනිනවා කියන එකත් ඔව් බාහිර කෙනෙක් විසින් කරන එකක් නෙවෙයි. තමා නොදන්නාකම නිසා මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ ඒ විදියටම යන්න දෙනවා. එතකොට තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඔබ මතක තියාගන්න එක, ඇහෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපයේහි ආස්වාදයට ගිජු වෙලා විඥානයේ පැවැත්වුවොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ මැරුණොත් නිරේහෝ තිරිසංයෝනි උපදිනවා කියනවා. එතකොට නිරේහෝ තිරිසංයෝනි උපතට බර ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයාද අශ්‍රුතවත් පුතඥයාද? බලන්න මේ සම්පූර්ණයෙන්ම මේ භයානක ඉරණමක් කරා යනවා. කවුද? අශ්‍රුතවත් පුතඥයා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකිය බවට අපිපත් වෙන්නේ අශ්‍රුතවත් පුතඥය වෙලා ඉන්න නෙවෙයි. අපි මේ ශ්‍රාවක භාවයටපත් වෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙන්නයි. දැන් බලන්න අසෘත පුතඥයාට තමයි බුදුරජාණන් වහන්සේ අර කාරණේ දේශනා කරන්නේ. ඊට වඩා හොඳයි කියනවා මොකක්ද? ඇහි රූපෙ දැකලා ආස්වාදේ ඇලිලා විඥානේ පවත්නට වඩා හොඳයි කියනවා. ඔව් රත් වෙච්ච යකඩ පතුරකින් එහා අතුල්ල ගන්න එක. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි කියනවා. ඒකදී බලන්නේ කොහොමද බලන්නේ? ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයිද? ඔව්. අනිත්‍යයි කියන ඇසේ තියෙන ලක්ෂණය මොනවද? ඇස වයසට යනවා. ඇස ලෙඩ වෙනවා. ඇස ඔව් ජරාවටපත් වෙලා මැරිලා යනවා. එහෙමනම් නිත්‍ය දෙයකට ඒක වෙනවද අනිත්‍ය දෙයකටද වෙන්නේ? එහෙමනම් ඇස අනිත්‍යයි. ඇහැට පේන රූප අතර ඔබට දකින්න ලැබෙනවද නිත්‍ය වූ රූප? නෑ. අපිට දකින්න ලැබෙන්නේ අනිත්‍ය වූ රූපයක්මයි, වෙනස් වෙන රූපයක්මයි, නැසී යන රූපයක්මයි, තමාගේ වසඟයට පවත්වන්න බැරි රූපයක්මයි. එතකොට එයා අවබෝධ කරගන්නවා ඇසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි කියලා. ඇහි විඥානය කියලා කියන්නේ දැන් අපි ඇහැ යොමු කරනකට යම් කිසි පැත්තකට ඒ යොමු කරන්නේ මානසිකාරේ. මොකින්ද අපි ඇහැ යොමු කරන්නේ? මනසිකාරයෙන් යොමු කරන්න. මනසිකාරය කියන්නේ කායිති නාමයකට. මනසිකාරයෙන් යොමු කළාම මේ රූපයේ ඡායාව ඇහැට වැටෙනකොටම ඇහි හටගන්නවා විඥානය. එතකොට මොකද වෙන්නේ? ඇහි රූපය විඥානයයි එකතු වෙනවා. එකතු වෙලා තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඇලෙන එක හෝ ගැටෙන එක. ඒ එකතු වීමට කියනවා මොකද්ද? ස්පර්ශයයි. එහෙනම් මේ සිදුවීම දකින්න නම් අපි තමා තුළ තමයි සිහිය පිහිටවන්න ඕනේ. තමා තුළ සිහිය පිහිටවලා ඇහෙන් රූපි බලද්දී ආස්වාදයේ ගැලිච්ච විඥානය ක්‍රියාත්මක වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට මේ ඇහැ රූපයේ විඥානයේ එකතු වීම ස්පර්ශ නිත්‍ය දනිත්‍යද? අනිත්‍යයි. දැන් මේ පැත්ත බලලා මේ රූපෙ පිළිලා ඊළඟ රූපෙ බලනකොට ඇහැත් අනිත්‍ය වෙලා, රූපෙත් අනිත්‍ය වෙලා, විඥානෙත් අනිත්‍ය වෙලා, ස්පර්ශයත් අනිත්‍ය වෙලා, වේදනාවත් අනිත්‍ය වෙලා, මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. එතකොට මේ ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා ඒක තමයි බලන්නේ. දැන් ඇහෙන් රූපයක් දැක්කහම මේ ඒ රූපේ ආස්වාදයේ ගිජු වෙලා ඉන්නේ ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා. ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා බලන්නේ මොකද්ද? මේ සිද්ධියේ තියෙන ඔව් අනිත්‍ය බව, මේ සිද්ධියේ තියෙන ඇත්ත తත්වය. බලද්දී යා දකිනවා ඇහත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, ඇහි විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, ඔව් විඳීමත් අනිත්‍යයි. විඳීම කියන එක දැන් ඇහෙන් රූපයක් දකිද්දි ඇහි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒ එකතු වෙනකොට අපි ගත්තොත් එහෙම මේ ස්පර්ශයේ තියෙන සැප විඳීමක් ඇති වෙන විදිහට නම් මොකද්ද දැනෙන්නේ අපිට? සැප විඳීමක් දැනෙනවා. එතකොට සැප විඳීම ඇතිවන්නා වූ ස්පර්ශය නැති වෙච්ච ගමන් සැප විඳීමට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට ස්පර්ශය ඇති වෙන්නේ දුක් විඳීමකට නම්, දුක් විඳීම ඇති කරන දෙයක් නම් ස්පර්ශයේ තියෙන්නේ අපිට දැනෙන්නේ මොකද්ද? දුක් විඳීම දැනෙනවා. ඊළඟට ඒ දුක් විඳීම ඇතිවන්නා වූ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. ඔන්න අපි කුණු වෙච්ච සතෙකුගේ මල සිරුරක් හෝ කුමක් හරි එකක් ඔන්න මේ දකුණු පැත්තේ ඔළුව හරවලා බලනකොට තියෙනවා. ඔන්න එතකොට ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. එතකොට අපිට ඇති වෙන සැප විඳීමද දුක් විඳීමද? අපි අනිත් පැත්ත බලනකොට ලස්සන මල් ගොඩක් තියෙනවා, සුවඳ හමනවා. එතකොට මොහොතෙන් මේ දෙක වෙනස් වෙන්නේ නැද්ද අපිට? මොහොතෙන් ස්පර්ශයත් වෙනස් වෙනවා, මොහොතෙන් විඳීමත් වෙනස් වෙනවා. ඒ මොකද මොහොතෙන් ඇහැත් වෙනස් වුණා, රූපෙත් වෙනස් වුණා, විඥානෙත් වෙනස් වුණා. මේ වගේ හැම මොහොතකම මේ වෙනස් වීම තියෙනවා. ඉතින් ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා මේක නෝනින් විමසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා මෙහෙමයි හිතන්නේ. ගිනිගත්තු ආයුධයකින් යකඩ හුල්ලකින් මේ නහය අතුලෙන එක පැත්තකට තියන්න. ඒක නෙමෙයි ඕනේ. මොකක්ද යා නුවණින් සිහි කරනවා? කොහොමද සිහි කරන්නේ? ගිනිගත්තු යකඩ හුල්ලකින් කන අතුල්ලනවා. එයා සිහි කරනවා කනත් අනිත්‍යයි, ශබ්දත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, කනේ ස්පර්ශයත් අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් යම් සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා විඳීමක් හට ගන්නවාද එයත් අනිත්‍යයි කියලා ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා නුවණින් විමසනවා. මේ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා ඔය විදිහට නුවණින් විමසද්දී අර නිමිත්තාස්වාදයේහි විඥානයේ පවතින එක වෙනස් වෙලා යනවා. අන්න බලන්න, එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ගමෙක් සද්ධානුසාරී නම් යමෙක් ධම්මානුසාරී නම් ඒගොල්ලෝ සතර අපාය යනවද? නෑ. සබ්බීති සග්ග පරායනෝ, ඒ සෑම දිනෙකම ස්වර්ග පරායන වෙනවා කියලා කියන්නේ සුගතියේ උපදිනවා. යමෙක් සෝතාපන්න වුණොත්, ඒ කියන්නේ මේ අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත්තොත්, එයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච එකකින් එයා සතර අපායේ උපදින්නේ නැහැ. එහෙනම් අපිට පේනවා ඒ විඥාණය මාර්ගඵලලාභින්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තු කෙනෙකුගේ විඥාණය අර පුතඥන කෙනෙකුගේ විඥාණය විදිහට අනුතුරුදායක විදිහට සකස් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියුණු ආයුධයකින්, තියුණු නියනකින් නහය අතුල්ල ගන්න එක පැත්තකින් තියන්න. ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා කල්පනා කරනවා නාසයත් අනිත්‍යයි, ගඳ සුවඳත් අනිත්‍යයි, නාසයේ විඥාණයත් අනිත්‍යයි, නාසයේ ස්පර්ශයත් අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා, මේ විඳීමත් අනිත්‍යයි. දැන් එතකොට බලන්න මේ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා නුවණින් විමසන්නේ කුමක් ගැනද? අනිත්‍යයි කියන කාරණාව ගැන. එතකොට යා තමාගේ ජීවිතයේ අනිත්‍යත් බලනවා, බාහිර අනිත්‍යත් බලනවා. මේ විදිහට නුවණින් බලද්දි බලද්දි බලද්දි ඒ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා හිත මධ්‍යස්ත කරගන්නවා. හිත මධ්‍යස්ත කරගන්නේ කොහොමද? මේ අනිත්‍ය ලෝකේ මේ අනිත්‍ය වීම මට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් අනිත්‍ය වීම තුල මේ දේ කෙරෙහි මම ඇලිලා වැඩකුත් නැහැ, ගැටිලා වැඩකුත් නැහැ, මේ කෙරෙහි අපේක්ෂාවෙන් ශෝක කරලා වැඩකුත් නැහැ. එහෙනම් නියම විදිහට අනිත්‍ය අවබෝධ වෙන එක්කිනාට ඇති වෙන්නේ මොකද්ද? දරා ගැනීමේ ශක්තිය. දැන් ඔබ දන්නවා අනිත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු කෙනාට මොකද්ද කියන්නේ? රහතන් වහන්සේ කියලා කියනවා අනිත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත්. රහතන් වහන්සේට කියන නමක් තියෙනවා තාදී කියලා. තාදී කියන්නේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැති. අෂ්ටලෝක ධර්මය කියන්නේ මොකද්ද? ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. මේකට තමයි මේ සියලුම ලෝක සත්‍ය කම්පා වෙන්නේ. කෙනෙකුට එක්ක ලාභයක් හම්බුනාම ලාභී අභියසය කම්පා වෙනවා, සැලෙනවා, නොමග යනවා. ලාභ සත්කාර කීටි ප්‍රශංසා ඔරොත්තු දෙන්නේ නැහැ. අලාභයක් ඇති වුණාම සමහරුන්ට අලාභයක් වුණාට පස්සේ අලාභي ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකට කම්පා වෙවි ඉන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ මුන්නාසිගේ ශ්‍රාවකයන් කොයිතරම් වෙනස්ද කියලා එක්තරා අවස්ථාවක් ඔබට මතක ඇති. මේ වීරංජා කියන ගමේ වස්සැසුවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වස්සැසුවා. වස්සැසුවට පස්සේ ඒ ගමේ ආරාධනා කළා වීරංජ කියන බමුණා මේ වස්ස ආරාධනාව කළා. චාරිකා වැඩෙද්දි නවතින්න මේ උපස්ථාන කරන්නම් කියලා. නමුත් එයාට අමතක වුණා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න වස්සසු කාලේ දාන්නේ නැහැ. ඒ කාලෙම මේ වස්ස වැහි කාලේ මේ අස්ස වෙළඳාම යන පිරිසක් එතන හිටියා. ඒගොල්ලෝ මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේලාට යවහල් දුන්නා. එතෙන්ට තමයි පින්ඩපාතිකේ ඒගොල්ලොත් වැස්ස කාලේ නැවතිලා හිටියේ. එතෙන්ට ගියන් පස්සේ යවහල් මිට පාත්‍රයට දානවා. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා වතුරේ පෙඟෙන්න දාලා අඹරනවා. ඊළඟට පොඩි වංගඩි වල දාලා කොටනවා. රහතන් වහන්සේලා කොටලා පොඩි ගුලියක් වළඳනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ ආනන්දේ, මේ මොහොල් ගැටෙන හඬක් ඇහෙන මොකද්ද මේ කියලා අහනවා. කියන ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා යවහල් ළඹරලා වළඳනවා කියුවා. බුදුරජාණන් වහන්සේ වදාළ, සාදු සාදු මහණෙනි, මේ කුල පුත්‍රයන් දුෂ්කර දේ ජය ගන්නවා. ඒ කියන්නේ මේ එතකොට මේ යවහල් ළඹරල ඇල්ලවතරෙන් වළඳන්නුනුත් නෑ. නුනු නෑනේ. එතකොට ඇඹරල වළඳන්නේ මේ දුකින්ද? අමුතු සතුටකින්ද? එහෙනම් උපේක්ෂාවකින්. ඇයි ඒ? ලාභයට කම්පා වෙන්නෙත් නෑ, අලාභයට කම්පා වෙන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අනාගතේ දැනගත්තොත් රහතන් වහන්සේලා මේ වගේ මේ වැළඳුවේ කියලා, අනාගතේ උදවිය මේ සූප ව්‍යංජන සහිත ඇල්හාලේ බතටත් ඔච්චම් කරාවි කියලා. ඇයි? මේ ලෝකේ මිනිස්සු ආහාරයට වසඟ වෙනවනු. එතකොට බලන්න මේ ලාභේ අලාභේට කම්පා නොවී ඉන්නේ කුමක් අවබෝධ වීමෙන්ද? අනිත්‍ය අවබෝධ වීමෙන්. සමහරුන්ට කීර්ති ප්‍රශංසා ලැබෙන එකට ආපු ගමන මතක නැහැ. ඒ කීර්ති ප්‍රශංසාත් එක්ක වෙන වෙන පාරවල් හදා ගන්නවා. වෙන වෙන ගමන් මාර්ග හදා ගන්නවා. ඒ කීර්ති ප්‍රශංසා වලට රැවටෙනවා. රැවටිලා තමන් ඉහලින් සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පේනවා මේ කීර්ති ප්‍රශංසාත් අනිත්‍යයි. ඊළඟට නිന്ദා අපකීර්ති එනකොට කම්පා වෙනවා, ශෝක කරනවා. නමුත් ඒවත් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩම කරපු කාලේ ඔබට මතක ඇති, සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සම්බන්ධ වුණා. එතකොට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පිරිස් දහස් ගණන් මහාන වෙන්න ගත්තා. මහාන වෙන්න ගත්තාම ධර්මයට විරුද්ධ පිරිසට මේක ඔරොත්තු දුන්නේ. තරුණයන් මහාන වෙනවා කියන එක. මොකද ධර්මයට විරුද්ධ කල්පනා නිසා. ඊර්වසී මිත්‍යා දෘෂ්ටික පිරිස මොකද කළේ? නිന്ദා අපහාස කරන්න ගත්තා. ආගතෝසු මහා සමනෝ මග්ගදානං ගිරිබ්බජං සංජීයකේ නයත්වාන කිංසුදානි නයසති. මේ කඳුවලල්ලේ ඉඳලා මහා ශ්‍රමණයන් වහන්සේ උන් ඇවිල්ලා ඉන්නවා. දැන් සංජීයකේ පිරිසත් අරගෙන ගියා. දැන් මෙහින් කවුරු නම් යන්නේ ආවිද? නින්දා පහස කරන්න පටන් ගත්ත භික්ෂුන් වහන්සේලා පිළිසිගා වඩිනකොට බුදුරජාණන් වහන්සේට කියලා කිව්වා, ස්වාමීනි හරි වැඩේනේ, මේ පින්ඳ පාත වඩින්න විදියක් නැහැ. මේ මිනිස්සු බයිනකෝ මේ ගෙවල් වල ළමයි එක්කන් ගිහින් මහාන කරනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ, එහෙනම් මෙන්න මේක ගාථාව, මෙන්න මේක දෙන්නේ උත්තරේට. මොකද්ද? නයන්ති වේ මහාවීරා සද්ධම්මේන තථාගතා ධම්මේන නයමානානං කාවුසියා විජානතං. මහාවීර වූ තථාගතයන් වහන්සේලා සද්ධර්මයෙන් ඔක්කොම කැඳවා ගන්නෙ. ධම්මේන නයමානානං ධර්මයෙන් කැඳවා ගනිද්දී කාවුසයා විජානතං කරුණු දන්න අයට කවර කතාද? මේ උත්තරෙන් නිස්සබ්ද වුණා සියලු දෙනාම. එතකොට අපිට පේනවා මේ අෂ්ටලෝ අටලෝ දහමට කම්පා නොවී ඉන්නේ කුමක් අවබෝධ වීම නිසාද? අනිත්‍ය නිසා, අනිත්‍ය අවබෝධ වීම නිසාමයි. ඔබට ඒ අනිත්‍ය අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ. යම් දවසක ඔබ කම්පා නොවී ඉන්නවා නම් ඔබ ආපු සෑම කෙනෙකුටම. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ කයට පහස ලැබුණාට පස්සේ ඒ පහසේ ගිජි වෙච්ච විඥානේ පවත්වනාට වඩා තිවුණු වූ සතකින් මේ කය රැහැල දාන්න සැහැල දාන්න. නමුත් ශ්‍රුතවශ්‍රාවකයා හිතනවා ඒක එහෙම නොවුණාවේ, ඒක වැඩක් නැහැ. ඒකාන්තයෙන්ම මේ කයත් අනිත්‍යයි, පහසත් අනිත්‍යයි, කයේ විඥාණයත් අනිත්‍යයි, කයේ ස්පර්ශයත් අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් හටගන්නවා නම් අව සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා යම් විදීමක් ඒකත් අනිත්‍යයි කියලා නුවණින් විමසන්න කියනවා, නුවණින් මැනෙහි කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තිට්ඨතු තාවසෝත්තං මිනිදාගන්න එක පැත්තකින් තියන්න. ශ්‍රුතවත් ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේකමයි හිතන්නේ. මොකද්ද? මනෝ අනිච්චෝ, මනස අනිත්‍යයි. ධම්මා අනිච්චා, මනසට සිටින අරමුණු අනිත්‍යයි. මනෝ විඥානං අනිච්චං, මනසේ විඥානයත් අනිත්‍යයි. මනෝ සම්පස්සු අනිච්චෝ, මනසේ ස්පර්ශයත් අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නවා නම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ වේදනාවක් ඒකත් අනිත්‍යයි. අන්න ඒ විදිහට කියනවා මේ ආර්ය ශ්‍රාවකයා විමසන්නේ. දැන් බලන්න පුතජ්ජනයාගේ ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. ඒ කියන්නේ පුතජ්ජනයා ඇහෙන් දකින රූපේට මුසපත් වෙනවා. එතන ගියා දෙයක් කරන්න දන්නේ නැහැ. කනින් අහන ශබ්දයට මුසපත් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට මුසපත් වෙනවා. දිවට දැනෙන රසයට මුසපත් වෙනවා. කයට දැනෙන පහසට මුසපත් වෙනවා. පුතජ්ජනයාට ඒක ඉක්මවා යන්න බෑ. ඒතකොට මොකද වෙන්නේ? පුතජ්ජනයාගේ විඥාණය අර මුසපත් වෙච්ච අරමුණ තුල තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥාණයෙන් කරන්න තියෙන්නේ කරුණ දෙකයි කියන එකකින් කරලා දෙන්න. මොකද්ද? එක්ක නිරේ උපත කරා යනවා, තිරිසං අපායන. එහෙමනම් දැන් පින්වතුනි චුට්ටක් හිතන්න, අපි සංසාරේ ගත කරපු ජීවිතවලදී අපේ ඥාති වෙච්ච අය, අපේ සහෝදර දෙමව්පිය ආදී වෙච්ච අය කොයිතරම්නම් දැන් නිරේ ඇද්ද? කොයිතරම් පිරිසක් දැන් තිරිසං අපායය ඇද්ද? අපි දන්නේ. අය අපිට පේන්නේ මේ ලෝකෙ විතරනේ. අපි හිතන්නේ මේ ලෝකෙ විතරයි. නමුත් අපි දැන් මැරෙනකොට අපේ පුද්ගලික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ඉවරයි. ඒ කියන්නේ දැන් අපි දැන් හිතාමතා යමක් මෙහෙම වෙන්න ඕනේ, අපි දැන් අපි මේ වෙලාවේ අපිට ඕනනම් කරන්න පුළුවන්, නැත්තම් අතහරින්න පුළුවන්. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට කරන්න පුළුවන් කමන්නේ මරණාසන්න වෙනකොට. එතකොට තියෙන්නේ හැදිච්ච දෙයට මුහුණ දෙන එක විතරයි. ඒක මේ වගේ එකක්. දැන් අපි ගමු කෙනෙකුට අධික කෝපයක් ඇති වෙනවා. ඒ කෝපය ඇති වෙච්චාට එයාව කෝපය විසින් යට කරනවද නැද්ද? ඒ වෙලාවට අනුන් කියන දේ යාට ඇහෙන්නේ නැහැ. අනුන්ගේ අවවාදේ හිතා ගන්න බෑ. ඊළඟට මේ තමන් ගන්න හදන තීරණේ බරපතලකම තේරෙන්නේ නැහැ. එයා හිතිච්ච එක. එතකොට මේ ජීවත් වෙලා ඉඳින්දි වීරිය පවත්වන්න පුළුවන්කම තියෙද්දි, නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙද්දි මනස එච්චර කෝපයෙන් මුසපත් වෙනවා නම් මරණාසන්නේදී අපේම ක්‍රියාවක් මතුවෙලා ඒ ක්‍රියාව විසින් අපි යටපත් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඔන්න කෙනෙක් ඉන්නවා මේ ගේක පිළිකන්නේ වාඩි වෙලා. එතකොට එක පැත්තකින් ඉර බැහැගෙන යනවා. ඉර බැහැගෙන යනකොට ගෙයි හේව නැල්ල අර පිළිකන්නේ වාඩි වෙලා ඉන්න එක්කිනාව වහ ගන්නවා. ආන් ඒ වගේ කියනවා අපි කරන්නා වූ කර්මය අපි වහගන්නේ. එතකොට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ, මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි. බොහෝ දිනක් තේරෙන්නේ නැහැ. බොහෝ දිනක් හිතන්නේ මෙහෙමයි. ආ මට ප්‍රශ්නයක් නෑ ඕක. මං විසඳ ගන්න ඕක. ඕක ඔය හිතන තරම් මට බරපතල එකක් නෙමෙයි. මට ඕක විසඳ ගන්න පුළුවන්. නමුත් මේ මට ඕක විසඳ ගන්න පුළුවන් කියේ හිත හිත යා මොකද කරන්නේ? අප්‍රමාදී වෙනවද ප්‍රමාදී වෙනවද? ප්‍රමාදී වෙනවා. අන්තිමට ධර්ම මානසිකාරයේ හිතන්න බැරි විදියට, ඊළඟට සීය පිහිටවා ගන්න බැරි විදියට, වීරිය පිහිටවා ගන්න බැරි විදියට හිත සකස් වෙච්ච වෙලාවට මෙයාට කරන්න කිසිම දෙයක් නැහැ. එහෙමනම් දැන් තමයි අපිට සීය නෝන තියෙන වෙලාවේ තමයි අපි මේවා පුරුදු කරන්න තියෙන්නේ. අපි මේවා දියුණු කරන්න තියෙන්නේ. පින්වතුනි, ඒ නිසා හොඳට මතක තියාගන්න, ගෞතම බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ කොච්චර පැහැදිලිවද කියන්නේ උන්වහන්සේ අපට දැන් පෙන්නවා. ආදිත්ත පරියාය සූත්‍රයේදී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් හිතන්නේ කිව්වා මේ ආයතන හය ගැනම. කොහොමද හිතන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශයෙන් හටගන්නා වීදීම අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි, කනේ ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, නාසයේ විඥානය අනිත්‍යයි, නාසයේ ස්පර්ශය අනිත්‍යයි, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිත්‍යයි, දිව අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, දිවේ විඥානය අනිත්‍යයි, දිවේ ස්පර්ශය අනිත්‍යයි, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට හිතන්න කිව්වේ කොහොමද? කාය අනිත්‍යයි, කායට දැනෙන පහස අනිත්‍යයි, කායේ විඥානය අනිත්‍යයි, කායේ ස්පර්ශය අනිත්‍යයි, කායේ ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිත්‍යයි. ඊළඟට හිතන්න කිව්වා මනස අනිත්‍යයි, මනසට සිටින අරමුණු අනිත්‍යයි, මනසේ විඥානය අනිත්‍යයි, මනසේ ස්පර්ශය අනිත්‍යයි, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම අනිත්‍යයි. ඔය ටික හරියට කළොත් මෙන්න බලන්න වෙනදී. දැන් අය අනිත්‍ය ඒ නෝනින් විමසද්දි එයා තුළ වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයම. ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකින් මේක කරන්නේ. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සීලය දන්නේ නැද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සීලය වඩන්නේ මාර්ගංගයක් ඇටියෙ. සමාධිය වඩන්නේ මාර්ගංගයක් ඇටියෙ. ප්‍රඥාව වඩන්නේ ඔව් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නමයි. ඒ නිසා මොකද වෙන්නේ? මේක තියෙනවා ඒවම් පස්සම් බික්කවේ සුතව ආර්ය ශ්‍රාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ওই විදිහට නෝනින් බලද්දි ඇස කෙරෙහි කලකිරෙනවා, රූප ගැන කලකිරෙනවා, විඥානය ගැන කලකිරෙනවා, ස්පර්ශය ගැන කලකිරෙනවා, වේදනාව ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැන කලකිරුනේ. අන්න කන ගැන කලකිරෙනවා, ශබ්දය ගැන කලකිරෙනවා, විඥානය ගැන කලකිරෙනවා, කනේ ස්පර්ශය ගැන කලකිරෙනවා, කනේ ස්පර්ශයෙන් අටගත් විදීම ගැන කලකිරෙනවා. කලකිරුනේ දුක ගැනයි. නාසය ගැන කලකිරෙනවා, නාසිරේ දැනෙන ගඳ සුවඳ ගැන කලකිරෙනවා, නාසයේ විඥානය ගැන කලකිරෙනවා, නාසයේ ස්පර්ශය ගැන කලකිරෙනවා, නාසයේ ස්පර්ශයෙන් හටගත්තු විඳීම ගැන කලකිරෙනවා. කලකිරුණ මොකක් ගැනද? දුක ගැනයි. දිව ගැන කලකිරෙනවා, දිවට දැනෙන රසය ගැන කලකිරෙනවා, දිවේ විඥානය ගැන කලකිරෙනවා, දිවේ ස්පර්ශය ගැන කලකිරෙනවා, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම ගැන කලකිරෙනවා. මොකක් ගැනද කලකිරුනේ? දුක ගැනයි. කය ගැන කලකිරෙනවා, කයට දැනෙන පහස ගැන කලකිරෙනවා, කයේ විඥානය ගැන කලකිරෙනවා, කයේ ස්පර්ශය ගැන කලකිරෙනවා, කය ස්පර්ශයෙන් හටගන්නා විඳීම ගැන කලකිරෙනවා. කලකිරුණේ කුමක් ගැනද? දුක ගැනයි. මනස ගැන කලකිරෙනවා, මනසට සිටින අරමුණු ගැන කලකිරෙනවා, මනෝ විඥානය ගැන කලකිරෙනවා, මනසේ ස්පර්ශය ගැන කලකිරෙනවා, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම ගැන කලකිරෙනවා. කලකිරුනේ මොකක් ගැනද? දුක ගැන කලකිරුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? දුක හටගන්න හේතු වෙච්ච දේ නැති වෙනවා. මොකක්ද? තණ්හාව. මේකේ තියෙනවා කලකිරුණාන් පස්සේ මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණාම ඒකට ඇලෙන්නේ නැතු යනවා. එහෙනම් මතක තියාගන්න, අපි මේ යමකට ඇලිලා ඉන්නවා නම් ඇලිලා ඉන්නේ ඒ කෙරෙහි කලකිරී නැති නිසා. කලකිරුණානම් ඇලෙන්නේ නැහැ. එහෙනම් අපි කලකිරුණානම් ඇසට ඇලෙන්නේ නැහැ, කනට ඇලෙන්නේ නැහැ, නාසිට ඇලෙන්නේ, දිවට ඇලෙන්නේ, කයට ඇලෙන්නේ, මනසට ඇලෙන්නේ. නිබ්බින්දං විරජ්‍යති. විරාගා විමුච්ඡති. ඇලෙන්නේ නැතු වුණාට පස්සෙ යා ටික ටික ඒ ඇල්මෙන් බැහැර වෙනකොට යා ඒකෙන් නිදහස් වෙනවා. එහෙනම් යා නිදහස් වෙනවා ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් නිදහස් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු වලින් නිදහස් වෙනවා. ඇසේ විඥාණයෙන්, කනේ විඥාණයෙන්, නාසයේ විඥාණයෙන්, දිවේ විඥාණයෙන්, කයේ විඥාණයෙන්, මනසේ විඥාණයෙන් නිදහස් වෙනවා. ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් නිදහස් වෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන්, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් නිදහස් වෙනවා. බැඳීම් රහිත වෙනවා. අහස වගේ වෙනවා. නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති. නිදහස් වුණා නම් නිදහස් වුණා කියලා අවබෝධය තියෙනවා. ඒක තමයි අරහත්වය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම කෙනාට මේ නිවන් මාර්ගයේ ජීවිතය තුළම සම්පූර්ණ වුණා කියලා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වුණා කියලා දැනගන්නවා. දැන් එතකොට මේ කතා කරන ධර්මය මේ ජීවිතයේදී අපිට යන්තමින්වත් අත්දකින්න බැරි එකක්ද? මේ ජීවිතයේදී යන්තමින් හරි අත්දැක්කොත් යා සද්ධානුසාරී වෙනවා. යන්තමින් හරි ඊට පස්සේ ඊට වඩා ගැඹුරින් අත්දැක්කොත් ධම්මානුසාරී වෙනවා. එයා යථාර්ථවාදීව අත්දැක්කොත් සෝතාපන්න වෙනවා. තව ගැඹුරට අත්දැක්කොත් සකදාගාමී වෙනවා. තවත් ගැඹුරට අත්දුටුවොත් අනාගාමී වෙනවා. පරිපූර්ණ වශයෙන් අත්දිටුවොත් එතකොට අපිට පේනවා. එහෙනම් අපිට කරන්න තියෙන මොකක්ද? මාර්ගයක් පුරුදු කිරීමක්, මාර්ගයක් ගමන් කිරීමක් තියෙන. නැත්නම් අපිට මේ බුද්ධ ශාසනයත් අපි අතින් මග ඇරිලා යයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කනෝ වෝ මා උපච්චගා කනාතීතං සෝචන්ති නිර්යම්මි සමප්පිතා. මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මග ඇරින්න දෙන්න එපා. මේ ක්ෂණය මග ඇරිච්චයි නිරේ ඉපදිලා ශෝක කරනවා කියනවා. අනේ අපි බුදුවරුන්ගේ ශාසනවල ඉතයි පේනවනේ, නිරේ උපන්නට පස්සේ පේනවා ආපු තැන කොහෙන්ද ආවේ, මොකද වුනේ, ලාහිමි වුනේ මොනවද, ඔක්කොම පේනවා. අනේ අපිට මේවා නැති වුණා නේද, අපි මේ ශාසනයට ඇතුළු වුණා නේද, තිසරණේ පිහිටියා නේද, ධර්මයේ ඇසුරුණා නේද, ගෞතම බුදුරජාණන් වහන්සේව අපි අතහැරලා අපි මේ කොහෙද ගියේ කියලා පස්සේ පසුතැවෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ දිහා බලනකොට අපට මේ ධර්මයේ කර යන්න පුළුවන්. එහෙනම් අපි අපේ විඥානයේ මේ ඇහෙන් රූප දැකලා ඒ නිමිත්තේ ආසාදයට ගිජු වෙලා පවත්තන්න හොඳ නැහැ. කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ අරමුණු ආස්වාදී ගිජු වෙලා පවත්වනා වෙනුවට අපි මොකද්ද කරන්නේ? යථාර්ථය අවබෝධ කරගන්නා එකයි. ඉතින් ඒ නිසා අපි කවුරුත් මේ ඇසලපුන් පොහොය දවසේ කල්පනා කරන්න ඕන වටිනා දෙයක් මේ ආදිත්‍ය පරියාය සූත්‍රය අපි හොඳට තේ නැත්නම් බොහෝ දෙනෙක් හිතන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ට දේශනා කළා තියෙන සූත්‍ර පහයි කියලා. කාර්ණීයමිත සූත්‍රය, රතන සූත්‍රය, මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වසල සූත්‍රය. අනිත් මොකුත් නෑ. ඊළඟට මිහිඳුහාමුදුරුව දේශනා කරන ලංකාවට ඇවිල්ලා මොකක් චූලහත්ති පවසෝ. ඒක මිහිඳුහාමුදුරුවෙක් කියලා හිතන් ඉන්නේ. ඒ ඔක්කොම කාගේද? බුදුරේ. නමුත් ඔය පොඩ්ඩ ඉතරයි මිනිස්සු දන්නේ. මේ බුද්ධ දේශනා අපි හොඳට ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි අපිට ස්වාධීන වෙලා මේ එක එක්කිනාගේ කයි කතන්දර වලට අහුවෙන්නේ නැති වෙන්නේ, කේන්දර වලට අහුවෙන්නේ නැති වෙන්නේ, නැකත් වලට මුලා වෙන්නේ නැති වෙන්නේ, මිත්‍යා දෘෂ්ටික ඇදහිලි වලට මුලා වෙන්නේ නැති වෙන්නේ, අපි පැහැදිලිවම තිසරණයේ තුල ස්වාධීනව නැගී සිටින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ විතරක් චතුරාර්ය සත්‍යයේ තුල රැඳී ඉන්න පුළුවන් වෙනවා. අටලෝ දහමට කම්පා වෙන්නේ නැති ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මේ සියලු දේ අපිට කරන්න පුළුවන් වෙන්නේ පිටස්තර ශාසනයක නෙවෙයි. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීමයි. ඒ නිසා අපි කවුරුත් අදිටන් කරගනිමු මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුන තුළම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා අපිත් වහවහ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු. පූජනීය කිරිපත්කොට ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් මේ උතුම් ඇසළ පුරපතලොස්සක පොහෝ දා අප සැමගේ හදවතට බුද්ධියට සමීප කරන්නා වූ සවන ප්‍රස් සජීව විකාශයේ පුන් පොහෝ දා සුමතුර දහම් දේශනයයි ඒ නිමාවට පත් වූයේ.